यमक वर्गय मनोपबंगमाधम मनोसिठा मनोमया मनसा चे पदुठेन भासति वा करोति वा ततूनं दुःखमन्वेति चकंग्व वहतु पदं करन सियलु पिन पवतम सित मुल्वन वाहम विट पिरतम एन वा एसित सितिन हदिन वा सियल केनिक नपुरु सितिन युतुव वचनिन पव करन कलत नपुरु लेसत युद्धवासित कायनुत पव करन कलत पल देन वा मये पव इन वा दुख ओहु पसु पस गल बेंदी गवया पसु पस रोदय करकेन विलसत मनोपबंगमाधम्मा मनोसिठा मनोमया मनसाचे पसन्नेन भासति वा करोति वा ततो नं सुखमन्वेति छायाव अनपायिनी करन सियलु पिन पवतम सित मुल विनवा हम विट पिरत मैनवा एसित सितिन हदिनवा सियल किनिक पहन सितिन युतुव वचनिन पिन करना विट यहापततम युद्धवा सित कायनुत पिन करना विट पल देन वा मये पिन इन वा सप ओहु पसु पस तमाव अतनु हर लंगिन सितिना सिवनल विलस अकोच्छि मं अवधि मं अजिनि मं अहासि मे एतं उपनयन्ति वीरंते सं न सम्मति मोहु बन वेदुना महत पहारत दुन्ना महत माव परदवा मासतु दियत उदुर गति कियमिन वैरय मतु इन विलसत यली यली मेय सित नावित ओंगे वैरय किसिदा नत संसिंदिलायन्नी अकोच्छि मं अवधि मं अजिनि मं अहासि मे येतं न उपनयन्ति वीरं ते सोपसम्मति मोहु बन वेदुना महट पहरत दुन्ना महट මාව පරදවා මා සතු දෙයත්තු දුරගති කියමින් වෛරය මතුවෙන විලසට නොසිතන විට කිසි කලකදී ඔවුන්ගේ පවතින වෛරය සංසිඳෙමින් නැතිවන්නේ නහි වේරේන වේරානි සමමන්තිද කුදාචනං අවේරේනච සමමන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛර කිරීමෙන් කිසිදා නැත වෛරය නැතිවන්නේ වෛර නොකර සිටීමෙන්ම වෛරය නැතිවී යන්නේ වෛර නොකර සිටිනා විට වෛරය සංසිඳියාම සම්දාමීලුව පවතින දහමක් ලෙස දත යුතුමය පරිචන විජානන්ති මය මෙත්ථ යමාමසේ යේච තත්ථ විජානන්ති තතු සම්මන්ති මේධගා රණ්ඩු දබරවල පැටලි එහිම රැඳී සිටිනා විට එයින් තමන් වෙනසෙන බව උන් දන්නේ නැ කිසිවිට යමෙකුට වැටහි ගිය විට වෙනසී යන බවින්ම සංසිඳිලා යනු ඇත ඒ රණ්ඩු දබර සෑම දෙයක්ම සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංවුතං භෝජනම්හි අමත්තඤ්ඤුං කුසීතං හීනවීරියං තං වේ පසහතිමාරු වාතුරුකං වදුබ්බලං සංවර ඉඳුරන් නොමැතිව ලස්සන දෙය ගැන රැවටි ගන්න ආහාරය ගැන අරුත් නොදැන එහි ගිජුවි භාවනාව ගැන නොසිතා කම්මැලි ලෙස කල් ගෙවනා කෙනා නිතර වැටින්නේම දුකින් පිරුණු ලෝකයටය හමනාවිට තදින් සුළඟ කඩා වැටි දුරුවල ගස මාරයා දමයි ඔහු ඇද ඉපදින මැරිනා ලෝකෙට අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවුතං භෝජනම් හිච්ච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේනප්පසහති මාරු වාතු සීලං ව පබ්බතං සංවර වූ ඉඳුරන් ඇති ලොවෙහි සැබෑ තතු දකිනා ගණනා ආහාරය ගැන අරුතද හඳුනා සිටිනා සැදැහැ සිතින් යුතුව සොඳින් වීරිය වඩමින් නිතරම දහම විනය තුල සිටිනා භාවනාව කරන කෙනා යට කරන්ට බැහැ කිසිවිට මාරයාට ඔහුගේ ගමන තදින් සුලං හමාගියද නොසැලී ගල් කුල කිසිවිට අනිකසාවෝ කාසාවන් යෝවත්තන් පරිදහෙස්සති අපේතු දම සච්චේන නසුකාසාව මරහති කෙලෙස් කසට බැහැරනොකොට යමෙක් දරයි නම් කහවත ඉඳුරන් දමනය නොකරන ඇත කතා බහ නොකරන ඔහුට සුදුසු නැහැ කිසිවිට දරා සිටින ඒ කහවත යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ දම සච්චේන සවිකාසාව මරහති කෙලෙස් කසට බැහැර කෙරුව සිල් ගුණ දම් වලින් යුතුව ඉඳුරන් දමනයෙන් යුතුව සමාධිගත සිතින් යුතුව ඇත කතා කරන කෙනා දරා සිටි නම් කහවත ඉතා සුදුසුමයි ඔහු හට දරා සිටින්නට කහවත අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාධි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා ලොවේ නිසරු දේවල් ගැන සිතනා විට සරු දේ ලෙස සාරවත් ධම්මාවත දකිනා විට නිසරු විලස වැරදි අදහසට ගොදුරුව ඇත නොදකිනා ඕනට සාර වූ ඒ අමා නිවන නැත කිසිදා හමුවන්නේ සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා සරුදේ සරු ලෙස දැනගෙන නිසරුදයද හඳුනාගෙන සාරවත් දහම්මාවත දකිනාවිට සරු ලෙසටම නිවැරදි දැකුමින් යුතුවී ඇත්ත දකිනවිට ඕනට සාරවත් අමානිවනම හමුවෙනවාමයි නිසැකව යථාගාරං දුච්ඡන්නං වුට්ඨි සමති විජ්ජති ඒවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති නිසියයුරින් පිළිවෙලකට වහල සෙවිලි කොට නැති විට වැසි වසිනා කාලෙට ඒ වහලින් ගෙට ගලයි වතුර භවනාව තුලින් හොඳට සිත රැකගෙන නොමැති කලට සංවරකම නැති සිතට ගලයි රාග කෙලෙස් කසට යථාගාරං සුච්ඡන්නං වුට්ඨීන සමති විජ්ජති ඒවං සුභාවිතං චිත්තං රාගුන සමති විජ්ජති නිසියයුරින් පිළිවෙලකට වහලය සෙවිලි කොට ඇති විට වැසි වසිනා කාලෙට ඒ වහලින් ගෙට නොයේ වතුර භවනාව තුලින් හොඳට සිත රැකගෙන සිටිනා විට සංවර වී තිබෙන සිතට නොයේ රාග කෙලෙස් කසට ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ථ සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨ මත්තනෝ පෞරස් කරනා මිනිසා මෙලොව ශෝක වේ නිසා පරලොව දිත් ශෝක වෙමින් දෙලොවම දුක් වේ නිසා තමා විසින් රැස් කරගත් පව් ගැන සිහිපත් වෙන විට ශෝක වෙවි දුක් විඳිමින් තැවේ නිතර දුකින් යුතුව ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති සෝ මෝදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධ මත්තනෝ පින් රැස් කරනා මිනිසා මෙලොව සතුටු වෙයි එනිසා පරලොවදිත් සතුටු වෙමින් දෙලොව සතුටු වේ නිසා තමා විසින් රැස් කරගත් පින් ගැන සිහිපත් වෙන විට සතුටු වෙවි ප්‍රමුදිත වෙයි නිතර ප්‍රීති සිතින් යුතුව ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත් තප්පති පාපං මේ කතන්ති තප්පති භියෝ තප්පති දුග්ගතින් ගතු පෞරස් කරනා මිනිසා මෙලුව පසුතැවේ නිසා පරලොවදිත් පසුතැවෙමින් දුකටම පත්වේ නිසා අයියෝ මම පව් කෙරුවා කියමින් තැවෙනා මිනිසා අපා දුකට වැටි පසුව දැවෙයි තැවෙයි දුකින් යුතුව ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත් නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භියෝ නන්දති සුග්ගතින් ගතු තමා විසින් රැස් කරගත් පින් ගැන සිහිපත් වෙන විට සතුටු වෙවි සැප විඳිමින් නිතර සතුටු වෙයි එනිසා මමත් බොහොම පින් කෙරුවා කියමින් තුටු වෙන මිනිසා දෙව්ලොව සැප විඳිනා කල බොහෝ සතුටු වේ නිසා බහුම් පිටේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තු ගෝපෝව ගාවෝ ගණයන් පරිසං නභාගවා සමඤ්ඤස්ස හෝති ලෝකෙට බණ කියන කෙනා ඒ බණ පිළි නොපදින විට ප්‍රමාද වූ කෙනෙක් ලෙසට හඳුනාගත යුතුයි එයා අනුන්ගේ ගවරැල බලනා ගුපල්ලිකුට එහි කිසිදා පස්ගෝරසයින් ලබනා නොලැබෙන්නේමය කිසිදා ඒ අයුරින් බණ කියනා ගුපල්ලිකින් ලෙසින් සිටිනා ඔහු හට හිමි නැත කිසිදා මගඵල සැනසුම සදනා අප්පම් පිච්චේ සහිතං භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී रागंच दूसंच पहाय मोहं सम्मप जानो सुविमुत चित्तो अनुपादियानो इद्वा हुरंग्वा सभागवा सामन्यस होति वेडिय दहम नु देसन मुत दान दहम मत पिहिटा दहमट विनयट अनुवम दिवि मग हुरु करन किना राग द्वेष मोह नसा हसिरे नुवनिन युतुवम दुकिन मिदुन सितिन युतुव नुबेंदी गिय सितिन युतुव नुवली किसी लोक यालिकिन दहम तुलम सितिन केना हिमिकारुवे बुदु ससुने मग फल सन सुम सदना अप्पमाद वर्गय अप्पमादो अमत पदं पमादो मच्छुनो पदं अप्पमत्ता नमीयन्ति ये पमत्ता यथामता बाहिर वेडवल नोएदी निवन मगत कैप वीनम नुपमाविन वसन किना लबाई निवन सप सदना बाहिर वेडवल यदिमिन दहामिन बहरत यैनम पमाविन्म वसन किना मेरी मेरी आई ससरिम निवन मगत कैपविन आय लबाई अमर नीय निवन किलिस गुडे सिटिना आय सिटियत मल कंदन वेनिय एतं विशेषतो ज्ञात्वा अप्पमादं हि पंडिता अप्पमादे पमोदन्ति अर्यानं गोचरे रथा कैपवीमिन लबाई निवन केलेसिन्वलिन याई ससरे मेदिक गन दन किना मैनेविन नुवनिन विमसा नुवनतियक लेस मेलोवे कैपवे ए निवन मगे आरे उत्मन तुल एति नुपमा बावटम एलेमिन निवन मगत कैपवीमिन लबाई दहम तुलिन सतुट ते जाइनो सात दिका निचं दल्ह परखमा फुसंति धीरा नि නිබානං යෝගක්ඛේමං අනුත්තරං උන්දෙන් වඩයි නිතර නිවන් මගෙහි යෙදෙයි නිතර දැඩි වූ වීරියෙන් යුතුව සිල් සමාධි නුවණ ඇතිව සියලු කෙලෙස් වලින් මිදුන උතුම් අමා සුවය රැඳුන නිවනම ලැබ ගනිති ඔවුන් මහනුවනින් යුතුය ඔවුන් උඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝ භිවද්ධති නගී සිටිනා වීරියෙන් යුතු ඉතා හොඳ සිහිනුවනකින් යුතු පිරිසිදුව කරනා දෙයින් යුතු සොයා බලනා නුවනකින් යුතු මනා සංවර සීලයෙන් යුතු ධාර්මික ජීවිතයකින් යුතු පමාවෙන් තොර දිවි ගෙවන්නා වේය ලොව කිතු ගොස ලබන්නා උඨානේන අප්පමාදේන සඤ්ඤමේන දමේන ච දීපං කෛරාථ මෙධාවි යංගෝ ඝෝ නාභිකීරති නගී සිටින වීරියෙන්ද කැපවෙන නොපමා ගුණෙන්ද සිල් ගුණ යුතු සංවරෙන්ද ඉඳුරන්ගේ දමනයෙන්ද යුතුවන නුවණැති සමනා තනයියේ නිවන් දූපත කිසිදු කෙලෙස් සැඩ පහරට යට නොමවී ඒ දූපත පමාද මනුයුන් ජන්ති බාලා දුම්මේ ධිනෝ ජනා අප්පමාදංච මෙධාවි ධනං සිට්ඨං වරක්ඛති නුවණින් තොර උදවිය ලොව මෝඩ කමින් ඉන්නේ නිසරුදයට වසඟ වෙමින් ප්‍රමාදයෙන් ඉන්නේ එනම් දුනුව නැති ජනයා නුවණින් සලකන්නේ නොපමා බව සුරකිති නිති ධනයක් විලසින්නේ මා පමාද මනුයුන් ජේත මා කාමරති සන්තවං අප්පමත්තු හිජ්ජායන්තු පපෝති විපුලං සුඛං එපා කිසිවිට මෝඩයෙක් ලෙස පමාවින් කල්ගත කරන්නට එපා කිසිවිට කාම සැපයට ඇලී රැවටි කල් ගෙවන්නට හොඳින් කැපවී දහමිහැසිරී දැහැන් වඩමින් ගත කරන විට ලබන්නේමය මහා සැප ඇති සුවයගෙන දෙන අමානිවනම පමාදන් අපමාදේන යදානුදති පණ්ඩිතු පඤ්ඤාපාසාද මාරුයිහ අසුකෝ සෝකිනින් පජන් පබ්බතට්ඨෝව බුම්මඨේ ධීරෝ බාලේ අවේඛති පමාද බව දුරු කරමින් නුවණැති පින්වතා ලොවේ අප්‍රමාද බවින් යුතුව ප්‍රාසාදය මුදුනට යයි ප්‍රඥාවෙන් නිමවන ලද ඒ මත හිඳිනා මොනිදා සෝක රහිත සිතින් යුතුව බලයි සෝක පිරිජනයා කඳු මුදුනක සිටින කෙනෙක් බිම සිටියය බලන ලෙසින් මහනුවනැති මුනිවරයා බලයි බාල ජනයා දෙස අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහු ජාගරු අබලසංව සීඝස්සු හිත්වා යති සුමේධසු ප්‍රමාද වූ මිනිසුන් මැද නොපමාවෙන් සිටින කෙනා බොහෝ නිදනා මිනිසුන් මැද නොනිදා වෙර වඩන කෙනා ඒ මහා නුවණැති මිනිසා ලොවම ජයගනියේ නිසා දුර්වල අසු පරදවනා ජවයින් යුතු අසු ලෙසිනා අප්පමාදේන මගවා දේවානං සෙට්ඨතං ගතෝ අප්පමාදං පසංසන්ති පමාදු ගරහිතෝ සදා මග කුමරුන් නිරතුරු පින් කරමින් නොපමාවම පින් කෙරුව නිසා දෙව්ලොව දෙවියන් අතර රජුන් විය මුලම තැනට ආවේ ඒ නිසා නුවණැති උදවිය නිතිපස සන්නේ හැමට උතුම් වූ නොපමාවයි. ප්‍රමාද බවනම් ලුවනුවනැතියන් හැම කල්හිම ගරහනවාමයි. අපමාද රතෝ භික්ඛු පමාදේ භය දස්සීවා සංයෝජනං අනුන්තුලං ඩහං අග්ගීව ගච්ඡති. ප්‍රමාදයෙහි පිය දකිමින් නොපමා භවෙහිම ඇලිමින් නිවන් මගම පුරුදු කරන නුවණැති සමනෙක් වෙයි නම් ප්‍රඥාගිනි දැල්ල තුලින් කුඩා මහත් සියලු කෙලෙස් හැම වනසා දමන්නේය. ලැවුත්ගින්නක් දවන ලෙසින් අපමාද රතෝ භික්ඛු පමාදේ භය දස්සීවා අභබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. ප්‍රමාදයෙහි බිය දකිමින් නොපමා භවෙහිම ඇලෙමින් නිවන් මගම පුරුදු කරන නුවණැති සමනෙක් වෙයි නම් නැත කිසි දින පිරිහෙන්නේ නිවනටමයි යොමු වන්නේ. නොපමාවන ඒ සමනා නිවන ළඟයි නවතින්නේ. චිත්ත වර්ගය පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මෙධාවි උසුකාරෝව තේජනං. හරි කලබලයි මේ සිත එලෙසින්ම සිත චපලය රැකගැනීම අසීරුය. පවින් වැලකුමද අසීරුය එනමුදු නුවණ ඇති අය දහම තුල ඍජු කරයි මේ සිත හීදන්දේ ඇද හරිනා නුවණැති හීවඩුවාලෙස. වාරිජෝව තලේකිත්තෝ ඕකමෝකත උබ්භතෝ පරිපන්දතිදං චිත්තං. මාරධියං පහතවේ ජලයෙන් ගොඩට ගත් විට දුකින් දඟලන මාළුවෙක් ලෙස සැප දුක ලැබෙන විට නිතර දඟලයි සිතද එලෙසට. සැම විටම සැලෙනා සිත හොඳින් දැන දමනය කොට හසු නොවී මාර උගුලට එය බැහැර කළ යුත්තේ දුන්නි ගහස ලහුනු යත්කාම නිපාතිනු චිතස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛාවහං නිගරු කොට මේ සිතට අසීරුය දමනය කරන්නට වෙනස් වී හැම විටම ඇලීමේ සිත ආසදයටම මේ ලෙසින් පවතින සිත දමනය කෙරුම යහපති දමනයට පත්තු සිත මහත් සැපයකි ලබා දෙන්නේ සුදුද්දසං සුනිපුනං යත්කාම නිපාතිනං චිත්තං රක්ඛේත මෙධාවී චිත්තං ගුත්තං සුඛාවහං හඳුනාගෙනුම මේ සිත පහසුවෙන් කළ නොහැකිය සියුම් ලෙස හැසිරෙන සිත ඇලීමේ සිත ආසදයටම නැනවතා මේ සිත ගැන හොඳින් දැන රැකිය යුතුමය හොඳින් රැකගත් සිත මහත් සැපයකි ලබා දෙන්නේ දුරංගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංඤමිසන්ති මොග්ඛන්ති මාර බන්ධන දුර්ගමන් යයි මේ සිත සැරිසරායයි හුදෙකලාවේ සිරුරක් නොමැති මේ සිත වසයි කය නම් වූ ගුහාවේ යමෙක් මේ සිත දැනගෙන මනාකොට දමනය කරයි නම් මිදියයි ඔහු සොඳ ලෙස මේ මාර බන්ධනයෙන් අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතු පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූරති සසරින් එතෙර වීමට නොපිහිටන විට මේ සිත ඒ උතුම් සිරිසදහම් තේරුම් නොගෙන සිටි විට කිසි අරුතකුත් නොමැතිව වහා පැහැදින සිතක් නැති විට ඔහු තුල කිසි දිනක නැත නුවන නම් දියුණුවන්නේ අනවසුත චිත්තස අනන්වාහත චේතසු පුඤ්ඤ පාප පහිනස්ස නද්ධි ජාගරතු භයං කෙනෙකුගේ සිත තුල නොවැගිරේ නම් රාගය ද්වේෂයෙන් කිසි කලක පහර කන සිත් නැති විට පින්පව් හැම දෙයම දුරුකල සිතින් සිටිනා නිදිවරණ ඒ රහතුන් කිසි දිනක තැති නොගනිති කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ථපිත්වා යෝධේත මාරං පඤ්ඤායුධේන ජිතං ච රක්ඛේ අනිවේසනෝසියා දෙක්ඛිය යුතුමය මේකය බින්දියන වලදක් ලෙස රැකිය යුතුය මේ සිත හොඳින් රකිනා නගරයක් ලෙස දෙක්ඛිය යුතුමය මේකය බින්දියන වලදක් ලෙස සුරකිය යුතුය මේ හිත හොඳින් රකිනා නගරයක් ලෙස ප්‍රඥාව නැමැති අවියෙන් පහර දිය යුතු මාර බලයට ජයගෙන කෙලෙස් යුදයෙන් නැවත සසරට නොයා යුතුමය අචිරං වතයං කායෝ පඨවින් අධිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤානු නිරාධං ව කලිංගරං සුදු කලකින්ම මේකය පොළවෙහි වැතිරගන්නේ බැහැරවි විඤ්ඤාණය මරණයට පත්වන්නේ එවිට කුණුවෙන මේකය කිසිවකට නොගත හැකි ලෙස දිරාගිය දර කඩක්සේ පොළවෙහි දිරායන්නේ දිස්සෝ දිසං යන්තං කෛරා වේරීවා පනවේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නංතතු කරේ සුරින්තව සුරෙකුට අනතුරු කරන විලසට වෛර කරන කෙනෙකුට වෛරයෙන් පහර දෙන ලෙස නොමගටම යොදවාගෙන පිහිටුවාගත් මේ සිත ඒ පවිටු සිත මුල්වී පවිටෙකු බවට පත් කරන්නේ නතන් මාතා පිතා කෛරා අන්‍යේවාපිච්ච ඥාතකා සම්මාපණීතං චිත්තං සේයසෝ නං තතු කරේ නොහැක කිසිවිට මව්පියන් හට තම සිතෙහි ගුණදම් වඩන්නට එලෙසින්ම නෑයන්ද කිසිවිට නොඒති තම සිත සුරක දෙන්නට දහම තුල පිහිටුවාගෙන සිත මනාකොට පුහුණුව ලබන විට ගුණ පිරුණුවේ සිත තුලින් ඔහු ලොවෙහි උතුමෙකු බවට පත්වෙයි. පුප්ප වර්ගය කෝයි මං පඨවින් විජස්සති යම ලෝකංච ඉමං සදේවකං කෝ ධම්ම පදං සුදේසිතං කුසලෝ පුප්පමිව පචේසති මෙලොව හා පරලොව එලෙස දෙවියන් ඇතිලොව ඒ අයුරින්ම දැනගෙන ජය ලබන්නේ කවුරුද ලස්සන මල් නෙලන දක්ෂ මල් කරුවිලසින සුදේසිත සදහම් පද අදකින්නේ කවුරුද සේකෝ පඨවින් විජේසති යම ලෝකංච ඉමං සදේවකං සේකෝ ධම්මපදං සුදේසිතං කුසලෝ පුප්පමිව පචේසති මෙලොව හා පරලොව එලෙස දෙවියන් ඇතිලොව ඒ අයුරින්ම දැනගෙන ජය ලබයි හික්මෙන කෙනා ලස්සන මල් නෙලන දක්ෂ මල් කරු විලසින සුදේසිත සදහම් පද අද්දකි හික්මෙන කෙනා පේනූප මං कायमिमं विदित्वा मरीचि धम्मं अभिसंबुधानो चित्वान मारस्स सपुप्पकानी आदस्सनं मच्छुराजस गच्छे දැනගෙන මේ කය නුවණින් නිස්සරූපෙන පිඩක් විලසින් හඳුනා ගන්නා සියල්ල දැනගෙන මිරිඟුව විලසින් මාරයාගේ ලොවට බැඳෙන මල්දම් සිඳගෙන නුවණින් මරුණු දකින ඒ නිවනට යන්නට පුළුවනි සැනකින් පුප්පානි හේව පචිනන්තං ब्यासत्त मनसं नरं सुत्तं गामं महो घोव मच्छुवादाय गच्छति मल्वलतम आसा कुट මල් සොයමින් යන මිනිසා මල්ම සොය සොයා යන්නේ එයම රැස් කරනා ලෙසින් කාමයන් පසුපස යන කාමයෙන් මතු මිනිසා මාරයා රැගෙන යන්නේ ඔහු නොසිතනා මොහොතේ නිදා සිටි ගම්වැසියන් ගසාගෙන යන සැඩ පහරසේ පුප්පානි හේව පචිනන්තං ब्यासत्त मनसं नरं अतीतं येव कामेषु अन्तको कुरुते वसं मल्वलटम आसा कोट මල් සොයමින් යන මිනිසා මල්ම සොය සොයා යන්නේ එයම රැස් කරන විලසින් කාමයන් පසුපස යන කාමයට මත්තු කෙනා කිසි දින නොසෑහීමෙන් මාරයා වසඟයට යන්නේ යථාපි භමරූපං වන්න ගන්ධං අහේඨයං පලේති රසමාදාය එවං ගාමේ මුනිචරේ මිහිරි සුවඳැති සොඳුරු පෙනුමැති මලකරයි පැනි සුයා යන බමරා උරාරුන් රස රැගෙන මල් පැණි යන්නේ බඹරා කිසි විටක මල නොතලා එලෙස මහණෙනි සමනා ගමෙහි පිඬු සිඟා වඩින්නේ නපරේසං විලෝමානි නපරේසං කතා කතං අතනෝ අවික්ඛේය කතානි අකතානි ච අනුනුන්ගේ නින්දා ගැරහිලි අනුන් කරපු නොකරපු දේ සිතමින් අපගේ සිතිවිලි අවුල් නොකරගත යුත්තේ තමන්ගේ දියුණුව සිතමින් තමන් කරපු නොකරපු දේ සිතමින් අපගේ දියුණුව නිති සලසාගත යුත්තේ යථාපි රුචිරං පුප්පං වන්නවන්තං අගන්ධකං ඒවං සුභාසිතාවාචා අඵලාහෝති අකුබ්බතු සිකලු ලස්සන මලක් තිබෙන්නේ එහෙත් සුවඳ මල් පැණි නොතිබෙන්නේ එලෙසින් බුදු බණ ගැන පවසන්නේ නොහැසිරෙනා විට පලක් නොවන්නේ යථාපි රුචිරං පුප්පං වන්නවන්තං සගන්ධකං ඒවං සුභාසිතාවාචා සඵලාහෝති පකුබ්බතු සිකලු ලස්සන මලක් තිබෙන්නේ මල් පැණි බර වී සුවඳ හමන්නේ එලෙසින් බුදු බණ ගැන පවසන්නේ හැසිරෙන විටමයි ඵල ලැබ දෙන්නේ යථාපි පුප්පරාසිම්හා කෛරාමාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කතබ්බං කුසලං බහුම් සුවඳ සුපිපි මල් අරගෙන ගොතයිනේක මල් මාලා එලෙසින් ලොව උපන් කෙනා කළ යුතුමයි පින්මාලා සැපහා සැනසුම ලැබෙනා කුසල් වැඩිය යුතු නිතිනා නිරතුරු පින් කළ යුතුමයි මාලා ගුතනා ලෙසිනා නපුප්පගන්ධෝ පටිවාතමේති නචන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පතිවාතමේති සබ්බාදිසා සප්පුරිසෝ පවති නැත මල් සුවඳ උඩු සුළඟෙහි ගැවසින්නේ තුවරලා සඳුන් හර නැත දුරට විහිදෙන්නේ තිසරණ සිල් ගුණති යහපත් මිනිසුන්ගේ ගති ගුණ ලොවෙහි පැතිරේ මිහිරි සුවඳක් විලසින්නේ චන්දනං තගරං වාපි උප්පලං අථවස්සිකි ඒතේසං ගන්ධජාතානං සීලගන්ධ අනුත්තරු සඳුන්තුවරල සමන් මහනිල් සුවඳ විහිදෙන නමුත් සුළඟෙහි පරදවා ඒ සුවඳ මනකල් උතුම් සිල් සුවඳ හමයි හැමකල් අපමත්තු අයං ගන්ධෝ යායං තකර චන්දනි යෝච සීලවතං ගන්ධෝ වාති දේවේසු උත්තමෝ තුවරලා සඳුන් මල්වල විහිදෙනා සුවඳක් වෙද යටි සුළඟේ පමණක් යන එය අල්ප වූ සුවඳකි සුවඳ සිල්වතුනගේ පැතිර යන විට දස දිසාවේ උතුම් දෙවුලොව පවායේ සිල් සුවඳ පැතිරෙන්නේ තේසං සම්පන්න සීලානං අපමාද විහාරිනං සම්මදඤ්ඤා විමුත්තානං මාරෝ මග්ගං නවින්දති උතුම් සිල් ගුණ ඇති බඹසරෙහි නොපමා ඇති දියුණු කල නුවණැති කෙලෙස් දුරු කල සිත් ඇති ඒ රහත් මුනිවරුණගේ දිවිය අවසන් වූ විට පිරිනිවන් වැඩි මග මාරයා කිසි දිනෙක නොදකි යථා සංකාර ධානස්මින් උද්ධිතස්මින් මහපාථේ පදුමං තත්ථ ජායේත සුචිගන්ධං මනෝරමං කසල ගොඩක මහපාරේ මඩ වගුරක පිපෙනා නෙළුම දිලේ සුවඳ දිදී හැමට සතුට රැගෙනා ඒවං සංකාර භූතේසු අන්ධ භූතේ පුතු ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ නුවණක් නැති පුහුදුන් අය එලෙසින් ඇති ලෝකේ සම්බුදු ශ්‍රාවක බබලයි නුවණින් මේ ලෝකේ බාල වර්ගය දීඝජාගරතුරති දීඝං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරු සද්ධම්මං අවිජානතං නොනිදා නිදිවරණවිට දිගුවෙයි ඒරය ඔහු හට වෙහෙසින් ගමනක් යනවිට යොදුනත් දිගමයි ඔහු හට සදහම් නොදකින කෙනාට අසත්පුරුස බාලයාට යනවිට උපතකින් උපතට සසරත් දිගමයි ඔහු හට චරංචේ නාධිගච්චේය සේයන් සතිසමත්තනෝ ඒක චරියන් දල්ලං කෛරා නත්ති බාලේ සහායතා කෙනෙකුගේ ඇසුරට නිසි කල උතුම් කෙනෙකු නොලැබෙන විට අඩු ගණනේ තම ගති ගුණ හා සම වූ අය නැති විට තනියම ජීවත් වෙන්නට දැඩි ලෙස ඔහු සිටිය යුතුය පවිටු බාල අසත් පුරුස ඇසුරක් නම් නොකළ යුතුය පුත්තාමත්ථි ධනම්මත්ථි ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්නුනත්ථි කුතෝ පුත්තා කුතෝ ධනං ලස්සන හැඩරුව ඇති හොඳ දරුවන් මට ඉන්නවා මහන්සියෙන් හම්බ කරපු ධනයත් මට තියෙනවා කියමින් අනුවන කෙනා ඒ මත්තෙම නැහෙනවා. තමාවවත් තමාට නැති බව ඒ අය දන්නේ නැහැ. එනිසා තමාට පිටට දරුවන් කොහොමද ලැබෙන්නේ? ධනයක් කොහොමද ලැබෙන්නේ? යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝපි තේනසෝ බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති උච්චති. අසත්පුරුස පවිටු කෙනා ඒ බව දැනගන්නවනම් ඒ තුලින්ම ඒකෙනාට නුවනැත්තෙක් වන්නේමයි. අසත්පුරුස පවිටු කෙනා තමා හරිය සිතනවනම් සැබැලිසම පවිටෙක්මයි. ඔහු නෑ නිවැරදිවන්නේ. යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති නසෝ ධම්මං විජානාති. දබ්බි සූපරසං යථා ඉදින් නුවණ නොමැති කෙනා මුළු දිවි මග ගෙවෙන තුරා ඇසුරු කළත් නැනවතෙකුව නැත ධර්මය දැනගන්නේ. හොඳ රසවත් බොජුන් නිතර තැවරෙන මුත් හැන්ද පුරා කවදාවත් ඒ හැන්දට නැත රසයක් වැටහින්නේ. මුහුතම් පිච්චේ විඤ්ඤෝ පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති. ජීවහා සූපරසං යථා ඉදින් නුවණ තියන කෙනා මොහොතක සුළු කලක් තුලදී ඇසුරු කළොත් නැනවතෙකුව සැනෙකින් ධර්මය දන්නේ. හොඳ රසවත් බොජුන් සැනින් දිව මත තැවරෙන විටදිම ඒ බොජුනේ තැවරී ඇති හැම රසයන් වැටහෙන්නේ. චරන්ති බාලා දුම්මේධා අමිත්තේනේව අත්තනා කරන්තා පාපකං කම්මං. යං හෝති කටුක ඵලං අනුවන බාලයා ලොවේ කරයි නොයෙක් අකුසල් කම් තමා දුකට ඇද දමනා පවින් සතුටු වෙයි හැමකල් සතුරෙක් හැසිරෙන විලසට පවුම රැස් කරයි තමාට නතං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති යස්ස අසුමුඛෝරෝදං විපාකං පටිසේවති කල විට යම් පවක් කෙනෙක් පව පල දෙයි නම් ඒකෙන් එවිට හඬා කඳුළු මැදින් දුකට වැටේ නම් එපවින් කිසි දිනකදී බඳු පවක් කිරීම හොඳ දෙයක් නොවේ තංච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති කල විට යම් පිනක් කෙනෙක් පින පල දෙයි නම් ඒකෙන් එවිට සිනාසි සතුටින් සැපම විඳී නම් එපිනෙන් හැමතිස්සෙම එබඳුම පින් කිරීම හොඳ දෙයක්ම වෙයි මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති යදාච පච්චති පාපං අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනාතුරු තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා සිතන්නේ මී පැනිසේ මිහිරි ලෙසයි එහෙත් අහෝ යම් දිනකදී පල දෙන විට ඒ පව්කම් එවිටයි බාලයා එයින් බොහෝ දුකට පත්වන්නේ මාසේ මාසේ කුසක්ගේන බාලෝ පුංජේත භෝජනං නසෝ සංඛාත ධම්මානං කලං අග්ගති සෝලසින් තන කුල අග හොදි තවරා මසකට එක් වරක් බැගින් දිව මත තබනා අනුවන කිනා එයට පින් දෙයි නම් එනමුදු රහතුන් පුදනා කොතරම් සුළු දෙයක් නමුත් සුළුස් කලාවෙන් බෙදුවත් සමකල නොහැකිමයි එයට නහි පාපං කතං කම්මං සජ්ජු කීරංව මුච්ඡති දහන්තං බාලමන්වේති භස්මච්ඡන්නෝව පාවකෝ පවිතු කෙනා කරන පව් මී කිරිමි දෙනාවේගෙන් සැනකින් පල නොදෙන නමුත් එය අලුයට ගින්නක්මයි පවමතුවී පල දෙන විට ගිනි දැල්වල වෙලෙනා විට පවිතු කෙනා ඒ පවින්ම බොහෝ දුක් ගිනි විඳවන්නේ යාව දේව අනත්ථය ඥත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස සුඛං සං මුද්ධමස්ස විපාතයන් පවිතු කෙනා උගත මනා සිප් සතරක් දැනගත් විට පවිටාලද සියලු දැනුම විපතටමයි හරවන්නේ ඔහු තුල යම් හොඳක් ඇද්ද එයත්තෙන් වනසාගෙන සියලු නුවණ නැති කරගෙන විපතටමයි පත්වන්නේ අසතන් භාවන මිච්ඡේය පුරේඛාරංච භික්ඛුසු ආවාසේසුච ඉස්සරියං පූජා පරකුලේසුච නුවණින් නොවසන සමනා සංගමෙද පෙරටුව වැඩහිඳ ගරුසල කිලි ලබා ගන්ත නිතර ආසා කරන්නේය තම තමන්ගේ ආවාසේ ලැබෙන පුද පූජාවල අධිපති වී වැඳපෙන්නට සිතමින් කල් ගෙවන්නේය මමේව කත මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ මමේව අතිවසා අස්සු කිච්චාකිච්චේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පු ඉච්ඡාමානුච වඩ්ඩති ගිහි පැවිදි හැම කෙනෙක්ම මා කවුදයි දත යුතුමයි මෙහි විහෙරේ හැම වැඩක්ම මගේ අතින් විය යුතුමයි ඒ වාගිම සෑම දෙයක්ම මට පවසා කළ යුතුමයි මේ අයුරින් සිතන කෙනා පවිදු බාල සිතුවිලි මැද ආසාවක් මාන්නයත් වැඩි කරගන්නේය සිතේ අඤ්ඤාහි ලාභුපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස ශාවකෝ සක්කාරං නාභිනන්දිය විවේක මනුබ්‍රුහයේ සිවුරු දාන මාන ඇතිව වැඳුම් පිදුම් ලාභ ඇතිව සිතිනා මග වෙනත් එකකි නමුදු ලාභෙට නොඇලී සසර දුකින් මුදවාලන නිවනට මග තවත් එකකි බුදු රජුන්ගේ ශ්‍රාවක වූ භික්ෂුව නිතරම මේ ගැන නුවණින් විමසා බලමින් නොවැළිය යුතුමයි ලාභෙට හුදෙකලාව දිවි ගෙවමින් හැසිරිය යුතුමයි දහමේ පඬිතු වර්ගය නිධීනංව පවත්තරං යං පස්සේ වජ්ජදස්සිනං නිගයිහවාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙයෝ හෝති නපාපියෝ දිලින්දිකුව දුකින් මුදා ධනවත් කොට සැප සලසා දෙන්නට සිතමින් කෙනෙකුන් නිධානයක් කියන ලෙසින් කෙනෙකුව වරදින් මුදවා ගරහා වරදම පෙන්වා යහපතටම යොමු කරනා නැනවත් උතුමෙක් විලසේ සිටිනානුව නැති උතුමා නිතර ඇසුරු කළ යුතුවේ එවැනි නැනවතුන් මෙලොවේ ඇසුරු කරන නැනවතාට යහපතමයි සැලසින්නේ නැත වරදක් සිදුවන්නේ ඕව දෙයානුසාසේය අසබ්භාච නිවාරයේ सतं हि सोपियो होति असतं होति अपियो लोवेहि सपत सदन केना निरतुरु अववाद करई वरदिन वल कालन्नट निसि अनुशासना करई यहपत् मिनिसुन हट नम ओहुगे असुर मनापमई नमुत दुष्ट जनया हट ओहु देखुमत अमनापई न भजे पाप के मिते न भजे पुरिसाधमी भजे थमिते कल्याणी भजे थ पुरिसुत्तमी तमानु मग यवन निसा पवितन असुरत एपा लोवेहि अधम मिनिसुन्नम किसी विट असुरत एपा सुमगत गिन यन निसा करन कलन मितुरु असुर उतुम केनिक वीतमा करन उतुम मिनिस असुर धम्म पीति सुखं सेति विपसन्नेन चेतसा आर्य पवेदिते धम्मे सदा रमति पंडितो दहम रस वलदन केना कलगिवै निति सुवसे पहन सितुविलि अति केना वासय करई सुवसे सम्बुदुवरुन वदहल दहम रस हंदुनागिन लोवेहि नुवनति केना एलि ए दहमट सदा उदकं हि नयन्ति नित्तिका उसुकारा नमयन्ति तेजनं दारुं नमयन्ति तत्सका अतानं दमयन्ति पंडिता एलदुल कपना अयनिसिसे गिन याति दिय दहर दरिसिसे दवना विट गिन्निन सुंदसे केलिं करति ई दंडुरिसिसे लिये ही अद कुद हर निसिसे तनति बडुत वडुओ रिसिसे नुवनतो दामिहि निसिसे हसिर दिनति तम सित रिसिसे सेलो यथा धनो वातेन न समीरति एवं निंदा प्रशंसासु न समीज्यन्ति पंडिता सुलं कुपमन सरिन्हमुवत् सलिन्नेति गल्कुलकंसे ऋदुं दिन निंदा प्रशंसा हमदी ननवत्थु नुसलिति यथापि रहदो गंभीरो विपसन्नो अनाविलो एवं धम्मानि सुत्वान विपसीदन्ति पंडिता गंबुरु मुहुदे अति दिय कंद कलबल किसी वन्नो मैतिव शांत लेस तियन लेसिन नुवनति आय दहम असा कलबल ओ सित सनसा शांत लेस निवेति नितिन सब्बत्वे सपुरिषा चजन्ति न काम कामा लपयन्ति संतो सुखेन फुटा अथवा दुखेन नोचावचं पंडिता दस्यन्ति सबेविं सत्पुरुष उत्तमो हम देट एति एल्म दुरालति संसिंदुन सिद्धि बिन उत्तमो आसा देयकट वचन नुकियति नुवन यति सत्पुरुष उत्तमो सप दुखिन्निन पास लदविट उस पात्विन गतिय दुरला शांतव वेदवेसिति तुटिना न आत हेतु न परस हेतु न पुत्त मिच्छे न धनं न रठं न इच्छे अधम्मेन समिद्धि मत्नो ससीलवा पञ्यवा धम्मिको सिया नुवनति केना किसीविट तमा विनुविन पवक नुकराई ए आयुरिन्म किसी विट अनुन विनुविन पवक नुकराई दामिन तुरव लबना दरुवे कुत किसी विटक नुपताई रटको धनयक हो दिवनुवक नुमग किन नुपताई සැබවින්ම ඔහු සිල්වතෙක්මයි, නැනවතෙක්මයි, දැහැමියෙක්මයි. අපකාතේ මනුස්සේසු යේ ජනපාරගාමිනෝ අථායන් ඉතරාපජා තීරමේවානුධාවති. යම් කෙනෙක් ගැලවිලා සසරින් එතෙර වී නම් මේ දුකෙන්, මිනිසුන් අතර ඔවුන් නැත්තේ ඉතා සුළු පිරිසකීතින්. අනික් ජනයා මෙලොව සිටිනා ඇදීයයි දුක වෙත නිතින්. මියේච කෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවත්ථිතෝ තේජනා පාරමිසන්ති. මච්චුදෙයං සුදුතරං මැනවින් දෙසු බුදු බන අසාසිත පහදාගෙන දහමට අනුව හැසිරින දහම තුල සිත පිහිටන යමෙක් වෙති නම් මෙලොවේ ඔවුන් සසරින් එතෙර වෙත්මයි. මායාගේ කෙලෙස් ගැටයෙන් ගැලවීම දුෂ්කර දෙයක්මයි. කන්හං ධම්මං විප්පහාය සුඛං භාවේත පණ්ඩිතෝ ඕකා අනුකං ආගම්ම විවේකේ යත් දුරමං. නුවණැති කෙනා හැම විට දුරු කළ යුතුය අකුසල්, වැඩිය යුතුමය ඔහු නිති. සැප සදා දෙන කුසල් නිදහස්ව තණ්හාවෙන් නිවන වෙත පැමිණීමෙන් ලෝ සතුන් එහි නොවැළෙන. යම් අමානිව නක් වෙද එහිම සුවසේ සිටින්නේ. තත්‍රාභිරති මිච්ඡේය හිත්වා කාමේ අකිංචනෝ පරයෝදපේය අත්තනං. චිත්තක්ලේසේහි පණ්ඩිතෝ කාම කිසිවක් ඇලුම් නොකරන ඔහුගේ සිත නම් ඇලී නිවනට. නුවණැති කෙනා මෙය දැන සිතේ ඇතිවෙන සියලු කෙලෙසුන් දුරුකොට හැම විටම සූදා දෙමිය යුත්තේ මේ සිතයි. යේසං සම්බෝධි අංගේසු සම්මාචිත්තං සුභාවිතං ආදාන පටි නිස්සග්ගේ අනුපාදාය ඊරතා කිනසවා ජුතිමන්තු තිලෝකේ පරිනිබ්බුතා. යම් කෙනෙකුගේ සිත නිවන වෙත යන දහමේ වෙදිනම් මනකොට හොඳින් එහි පිහිටා සිත කෙලෙසුන් බැහැරකොට නිවනටම ඇලුම් කොට නුවනින් බබලනායේ නිකෙලෙස් මුනිවරු සිටින්නම් ඔවුන් මේ හැම ලෝකයෙන් මිදී පිරිනිවී යති. අරහන්ත වර්ගය. ගතදිනෝ විසෝකස්ස විප්පමුත්තස්ස සබ්බදි සබ්බගන්තපහිනස්ස පරිලාහෝ නවිජ්ජති. සසරී ඇවිදිලි නිම කළ කෙනෙකුට සියලු සෝක හුල් ඉදිරු කෙනෙකුට හැම කෙලෙසුන්ගෙන් නිදහස් කෙනෙකුට සියලු කෙලෙස් ගැට නැති කළ කෙනෙකුට කිසිදා රිදුමක් නැත හටගන්නේ. උයුන් ජන්ති සතිමන්තෝ නනිකේතේ රමන්තිතේ හංසාව පල්ලලං හිත්වා ඕක මෝකං ජහන්තිතේ. සිහිනුවනින් යුතුරහතුන් හැමවිට ඇලිවසන්නේ දහමටමයි. කුටියට දායකයින්ගේ සිව්පසට රහතුන් නොඇලී සිටිනවමයි. විලේ සිටින හංසයාද එලෙසට විල අත්හරිමින් යනවාමයි. එලෙසින් රහතුන් ලොවැති කෙලෙසුන් සියල්ල අත්හැර යනවාමයි. යේසං සන්නිච්චයෝ නත්ථී යේ පරිඤ්ඤ भोजना सुन्यतो अनिमित्तोच विमुखो यस्स गोचरो आकाशीव शकुन्तानं गतिते सं दुरन्नया रहत मुनिवरु लोहे रसकिरीमक नुकरती वालदन भुजुन गन अरुत दन गिन वालदती मे जीवितय तुल मम मगे आई सालकन देहि सुवियति भव होदिन देनगिन वसन्ना हुय केलेस एति विन अरमुनु किसिवक नोगिन निवने पिहिता निवन अरमुनु कोट රහතුන් වසති සුවසේ අහසෙහි පියාසලමින් කුරුල්ලන් ඉගිල ගිය විට ඔවුන්ගේ ගිය ඒ මග නොපීටන ලෙස අහසේ රහතුන් වඩින මග නම් දකි විද ලොව කෙලෙසේ යස්සාසවා පරික්ඛීනා ආහාරේච අනිසිතෝ සුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේව සකුන්තානං පදං තස්ස දුරන්නයා යම් කිසි කෙනෙකුගේ සියලු කෙලෙසුන් ගෙවී ඇත්නම් වලඳින දානි පිළිබඳ කිසිල්මකුත් නැත්නම් මම මගේ අයි සලකන දෙයින් හිස්වී ඇති මෙම ජීවිතය පිළිබඳව අවබෝධයද ඇත්නම් කෙලෙස් අරමුණු නැති නිවන අරමුණු වෙත්නම් ඒ නිවනටම ඇලුනු සිතකින් යුතුව ඇත්නම් අහසෙහි පියාසලමින් කුරුල්ලන් ඉගිල යත්නම් ඔවුන්ගේ පාතැබූතැන් අහසෙහි කිසිත් නැත්නම් දකිවිද ලොව කෙලෙසේ රහතුන් වැඩිය මගනම් යසින්ද්‍රියානි සමතංගතානි අස්සායථා සාරතිනා සුදන්තා පහින මානස්ස අනාසවස්ස දිවාපිතස්ස පිහයන්ති තාදිනෝ යම් කෙනෙකුගේ ඉඳුරන් සනන්සිඳී ඇත්නම් සොඳින් හොඳ පුහුණු කරුවෙකුගින් පුහුණු වූ හොඳ අස්වයා ලෙස සිටිනම් ඔහු සුවසේ මානය නැතිවී ගොසින් දුක කරායන කෙලෙසුන් දුරු වෙලා ඇත්නම් සිතින් ලෝදාම පෙරලෙන විට කම්පා නොවන රහතුන් දෙවියන් හට නම් ඉතින් මනාපයි හේරහතුන් පඨවී සම්මෝ නොවිරුජ්ජති ඉන්දඛීලෝපමෝ තාදි සුබ්බතෝ රහදෝව අපේත කද්දමෝ සංසාරා නභවන්ති තාදිනෝ හොඳ දීහා නරක දේද පොළොවේ දමද්දී කලබලයක් නෑ පොළොවට කරදර වෙද්දී නිකෙලෙස් රහතුන්ගේ සිත පොළොව වගේමයි පොළොවෙහි ගැඹුරට සාරා සිත වූ ගල් ටැඹක් ඇද්ද කුපමණ වේගෙන් හැමුවද සුළඟට නැහැ භය වෙන්නේ යහපත් පිළිවෙත් ඇතියේ රහතුන්ගේ සිත පවා අටලෝ දහමට කිසිදා තැතිගන්නේ නැත්තේමය මඩත් සමග එකතු නොවන මහා විලක්සේ කම්පා නොවනසිත් ඇති රහතුන් එලෙසේ ඉපදෙන මැරෙන සසරින් එතෙරව ඇත සුවසේ සන්තන් තස්ස මනං හෝති සන්තා වාචාච කම්මච සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනෝ පවති සංසුන් වනිතර නිකෙලෙස් රහතුන්ගේ සිත කරන කතා බහද නිතර සංසුන් වීත ලෙසට කය මුල්වී කරන දෙයද සංසුන් වීත ලෙසට නුවන මෙහෙය වේවා සොඳ ලෙස සියලු දුකින් මිදුන සිතින් උපසාන්ත වී වසනා ඒ රාතුන් හැම විටදිම අටලෝ දහමට නොබියව කම්පාවක් නැතුව සිටිති අසද්දෝ අකතඤ්ඤුච සන්දිච්ඡේදෝච යෝ නරෝ හතාවකාසු වන්තසු සවේ උත්තම පොරිසු අනුන්ගෙන් අසාදනගෙන අදහාගත් දෙයක් නොමගෙන සකස් කළ දෙයක් නොතිබෙන ඒ යමා නිවන දැනගෙන දුකක් වෙත යලි උපදින යමෙක් ඇතිනම් එයද සිඳමින ඉඩක් ඇතිනම් උපතට සදාටම එය වලකන සැදෙන්නට කෙලෙස් නොතබන ඉවත් කොට එයද දැනගෙන වසයිනම් යමෙක් මෙලොවේ ඔහු උතුම් පුරුසයෙක්මය ගාමීවා යදිවාරන්නේ නින්නේවා යදිවා තලේ යත්ථ අරහන්තෝ විහරන්ති තම්බූමින් රාමණීයකං ගමක හෝ සෙනසුනක හෝ වනයේ බෑවුමක හෝ සමබිමක ඇති කුටියක වැඩවසත් නම් එතැන රහතුන් සැබැවින්ම ලස්සනයි එය ලස්සනයි රමණීයානි අරඤ්ඤානි යද්දන රමති ජනෝ විතරාගා රමිසන්ති නතේ කාම ගවේසිනෝ අඳුරු සෙවන ලියති වනය සොඳුරුය අපහට කාම සැපයට ඇලුනු ජනයා කැමති නැහැමයි වනයට විතරාගී ශ්‍රමණයෝ ඇලෙමින් සිටිති වනයට කම්සුවය නොසොයන ඔවුන් කැමතිමයි ඒ වනයට සහස් වර්ගය සහස්සම් පිචේ වාචා अनाथ पद संहिता एकं अथ पदं सियु यं सुत्वा उपसम्मति दहसक देवल क्युवत हेड कोट पलयक ने एही अरुतक नेति विट यम बन पदयक मेनेविन एसु विट अकुसल दुरुवी आईनम इम विट यहापत एति करना एविलसत उतुम्य एक बन पदयक इम विट सहसं पिचे गाथा अनाथ पद संहिता एकं गाथा पदं सियो यं सुत्वा उपसम्मति दहसक गाथा क्युवत हेड कोट पलयक नहे एही अरुतक नेति विट यम गातावक मेनेविन हसु विट अकुसल दुरुवी आईनम एम विट यापत अतिकरना विट लेसिन उतुम्य एक गाथावक एम विट योचे गाथा सतन भासे अनाथ पद संहितं एकं धम्म पदं सियो यं सुत्वा उपसम्मति सियक गाथा क्युवत हेड कोट पलयक नहमै अरुतक नेति विट एकम दाम पदयक दनगत विट अकुसल दुरुवी आईनम इम विट यहापत अतिकरना ए विलसत उतुम्य एक दम पदयक इम विट यो सहसं सहसेन संगामे मानुषे जिने एकंच जेय अतानं सवे संगाम जुत्तमो दहसक युद्ध करमिन लोव किसिवेक ए युद्ध दहसम जायकिन सितियत एलेसिन दहसक मिनिसुन परदा जय पेन बीमिन सतुटुव सितियद केले सुन समगिन युद्ध वैदि के निकुन जय गाने नम सित अति केले सुन एले सिन जय गतन विट ओहु मिलोवे सबविन एय उत्तम दिनुमक मय අත්තා හවිජිතං සේයෝ යාචායන් ඉතරා පජා අත්තදන්තස්ස පෝසස්ස නිච්චං සඤ්ඤත චාරිනෝ සැබවින් උතුම් දිනුමකි කෙලෙස් පරදා තමා දිනු විට ලොවේ ජනයා කොතෙකුත් උදම් ඇනුවත් බැහැර දිනුමට තමා දමනය කරගෙන සංවර වෙමින් නිතරම දහම තුල හැසිරෙන කෙනා ලොව ජය ලබනු නිසකය නේව දේවෝ නගන්ධබ්බෝ නමාරෝ සහ බ්‍රහ්මුණා ජිතං අපජිතං කෛරා තථාරූපස්ස ජන්තුනෝ ඉබඳු ජයකින් යුතු විට ලොවෙහි කිසි දෙවියෙකුට හෝ ගාන්ධර්වයෙකුට හෝ ලොවෙහි මාරයෙකුට හෝ බඹලොවෙහි බඹෙකුට හෝ කිසි අයුරකින් ඔහු ලද නිකෙලෙස් ජයක් වේ නම් පරදවාලිය නොහැකේමයි මාසේ මාසේ සහස්සේන යෝ යජේත සතන් සමන් ඒකංච භාවිතත්තානං මුහුත්තම් පිපූජයේ සයේව පූජනාසෙයෝ යංචේ වස්ස සතන් මුහුතන් දහස බැගින් කහවනු වියදම් කොට මාසින් මාසෙට දන් බෙදමින් සිට සියයක් අවුරුදු ගෙව්වත් ලෙසට පලයක් නැහැමයි පින්කෙත නැතිවිට එනමුදු නිකෙලෙස ශ්‍රමණවරුන් හට මොහොතක් හෝ සුළුවෙන් දන් දුන් විට සියයක් වසරක දානය යටකොට පින මතු වෙනවා හැමට උතුම් කොට යෝච වස්ස සතන් ජන්තු අග්ගින් පරිචරේවනේ ඒකංච භාවිතත්තානං මුහුත්තමපි පූජයේ සායේව පූජනාසෙයෝ යන්චේ වස්ස සතං හුතං වනයට ගොස් ගිනිනක් පිළියෙල කොට කෙනෙක් යාග කරමින් එහි සිටි විට සියයක් කවුරුදු ගෙව්වත් ලෙසට පලයක් නැහැමයි පිනිකෙත නැති විට නමුදුනි කෙලෙස් ශ්‍රමණවරුන් හට මොහොතක් හෝ සුළුවින් දන් දුන් විට සියයක් වසරක දානය යටකොට පින මතුවෙනවා හැමට උතුම් කොට යංකින්චියිට්ටංව හුතංවලෝකේ සංවච්චරන් යජේත පුඤ්ඤපේක්ඛෝ සබ්බං පිතං නචතුභාගමේති අභිවාදන උජ්ජුගතේසු සේයෝ උතුම් දවස් සිහි කරගෙන දන් දෙනවා කෙනෙක් ලොවේ පිනක් පතාගෙන එලෙසින් දන්සල් දෙනවා මෙලොවේ අවුරුදු සැමරුම් සිහිකොට නොයෙකුද්දේ පුදයි ලොවේ එනමුදු යම් කෙනෙක් ලොවේ රහතුන් ගැන පහන් සිතින් කළොත් වැඳුමක් සතුටින් එයින් ලැබෙන පින සතරට බෙදා එකක් වෙන් කළ විට එතරම්වත් වටින්නේ නැහැ කලින් දීපු සියලු දාන අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං සිල් ගුණ දම් වලින් සපිරි වැඩි හිටි ගුණ නුවණින් යුතු යහපත් උතුමන්ත යමෙක් නිතර කරත් නම් වැඳුමන් ආයුෂ හා පැපත් බව සැප හා බලයෙන් යුතු බව යන මේ සිව් කරුණු ඔහුට නිරතුරුවම ලැබෙන්නේය යෝච වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙයියෝ සීලවන්තස්ස ජායිනෝ සියක් කවුරුදු ගෙවාදමුවත් දුසිල් නොදැමුණු බාල දිවියක් පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් ඇතිවෙන සිතක් නම් නැත ගෙවයි නම් ලෝ එකම දවසක් සුසිල්වත් වූ දැහැමි දිවියක් උතුම්මයි ඒ ගෙවෙන එදවස සිතක් සැලසිනවායින් යෝච වස්ස සතන් ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකං ජීවිතං සේයෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ සියක් කවුරුදු ගෙවා දැමුවත් නුවණ නැති හිස් බාල දිවියක් පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් ඇතිවෙන සිතක් නම් නැත ගෙවයි නම් ලොව එකම දවසක් නුවන මතු කොට දැහැන් වඩමින් උතුම්මයි ඒ ගෙවෙන දවස සිතක් සැලසිනවායි යෝචේවස්ස සතන් ජීවේ කුසීතෝ හීනවීරියෝ ඒකාහං ජීවිතං සෙයෝ විරිය මාර බතෝ දල්ලං සියක් කවුරුදු ගෙවා දැමුවද හීනවිරියෙන් හා කුසීතව පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් ඇතිවෙන සිතක් නම් නැත ගෙවයි නම් ලෝ එකම දවසක් දැඩිව වීරිය නගාගෙන සිට උතුම්මයි ඒ ගෙවෙන දවස සිතක් සැලසෙනවායින් යෝචේවස්ස සතන් ජීවේ අපස්සං උදයං යයං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතු උදයං යයං සියක් කවුරුදු ගෙවා දැමුවත් සැබෑ තතුනම් නොදැක දිවියේ පලක් නැමයි එය කෙනෙක් අට එයින් ඇතිවෙන සිතක් නම් නැත ගෙවයි නම් ලොව එකම දවසක් සැබෑ තතු දිවියේ පසක් කොට උතුම්මයි ඒ ගෙවෙන දවස සිතක් සැලසෙනවායින් යෝචේවස්ස සතන් ජීවේ අපස්සං අමතං පදං ඒකාං ජීවිතං සෙයෝ පස්සතු අමතං පදං සියා කවුරුදු ගෙවා දෙමුවද අමානිවනක් නොදුටු දිවී පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් නැතිවෙන සිතක් නම් නැත ගෙවයි නම් ලොව එකම දවසක් පසක් කොටේ අමානිවනම උතුම්මයි ඒ ගෙවෙන දවස සිතක් සැලසෙනවායින් යෝචේවස්ස සතන් ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙයෝ පසතු ධම්ම මුත්තමං සියක් කවුරුදු ගෙවා දෙමුවද උතුම් දහමක් නොදකිනා ලෙස පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් ඇතිවෙන සිතක් නම් නැත ගෙවයි නම් ලොව එකම දවසක් උතුම් සදහම් පසක් කරමින උතුම්මයි ඒ ගෙවෙන දවස සිතක් සැලසෙනවායින් පාප වර්ගය අභිතරේථ කල්යානි පාපාචිත්තං නිවාරයේ දන්ධං හිකරෝතු පුඤ්ඤං පාපස්මින් රමති මනෝ පිනාකරන විට ඉතින් හනිකට කරපන්නේ පාපී සිතුවිලි සිතින් නිතිවලකා පන්නේ පමාවෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ මේ සිතනම් පවිතු දෙයට ඇලෙමින් හැසිරින්නේ පාපංචේ පුරිසෝ කෛරා නතං කෛරා පුනප්පුනං නතම් හි ඡන්දං කෛරාත දුක්ඛෝ පාපස්ස උච්චයෝ ඉදින් කෙනෙක් කළොත් පවක් එය යලි යලි නොකළ යුතුය කිසිවිට පව කෙරුමට ආසාවක් නොකළ යුතුය සසරේ දුක වෙත ගෙන යන පව් කිසිවෙක් නොකළ යුතුය පව් යනු මේ දුක රැස් වෙන මුල් දේ බව සිටිය යුතුය පුඤ්ඤා යංචේ පුරිසෝ කෛරා කෛරාතේතං පුනප්පුනං තම් හි ඡන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ ඉදින් කෙනෙක් කළොත් පිනක් එය යලි යලි කළ යුතුමයි නැවත නැවත පින් කෙරුමට ආසා ඉපදිය යුතුමයි සසරේ සැප වෙත ගෙන යන පින කවුරුත් කළ යුතුමයි පින යනු මේ සැප රැස් වෙන මුල් දේ බව දත යුතුමයි පාපෝති පස්සති භද්‍රං යාව පාපං න පච්චති යදාච පච්චති පාපං අත පාපෝ පාපානි පස්සති පව් කරමින් සිටින කෙනා පව් ඵල දෙන කල්ලෙනතුරු තමන් කරන පව් දකින්නේ යහපත් දෙයක් ලෙසට යම් දවසක ඒකල පව් දුක් විපාක ලැබ දෙන විට එදාට නම් පවිතු කෙනා තමාගේ පව හොඳින් දකි භාද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං න පච්චති යදාච පච්චති භද්‍රං අථ භද්‍රෝ භද්‍රානි පස්සති පින් කරමින් සිටින කෙනා පින් ඵල දෙන කල්ලෙනතුරු තමන් කරන පින දකින්නේ යහපත් නැති දෙයක් ලෙසට යම් දවසක ඒකල පින් සැප විපාක ලැබ දෙන විට එදාට පින් කරපු කෙනා තමාගේ පින හොඳින් දකි මාව මඤ්ඤේත පාපස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති පූරති බාලෝ පාපස්ස දුක දුකම් පියාචිනං එපා අවමන් කරන්නට නම් ඉතා සුළු පව කී කියා ඉතා සුළු දෙය තමා වෙත යලි එන එකක් නම් නැහැ කියා තැබූ විට හිස් කලය එළියේ පිරෙන ලෙස බිඳුව බැගින් ටිකින් ටික රැස් කරන පාපිනින් පිරියයි පවිටා පවින් මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිසති උදබින්දු නිපාතේන උදකුම්බෝපි පුරති පුරති ධිරෝ පුඤ්ඤස්ස තෝකතෝකම් පියාචිනං එපා අවමන් කරන්නට නම් ඉතා සුළු පිනකී කියා ඉතා සුළු දේ තමා වෙත යලි එන එකක් නම් නැහැ කියා තැබූ විට හිස් කලය එළියේ පිරෙන ලෙස වැහි බිඳු බැගින් ටිකෙන් ටික රැස් කරන පිනෙනුත් පිරෙයි නුවනැත්තා පිනෙන් වානිජෝව භයන් මාගං අපස්සත්තෝ මහද්ධනෝ විසං ජීවිතු කාමෝව පාපානි පරිවජ්ජයි මහධන නම් වෙළෙඳතුමා රැකවරණය නොමැති නිසා බියගෙන දෙන මම්මාවත් අත්හැර මගහැරිය ලෙසින් ජීවත්වනු කැමති කෙනා වසවිස දුරු කරන ලෙසින් දුක්බිය උපදින කාමය අත්හල යුතු මේ විලසින් පානි නම් හිච්චේ වනෝනාස හරිය පානි නාවිසං නාබනං විසමන් වේති නාති පාපං අකුබ්බතු ඉදින් වනයක් අතෙහි නැතිනම් විසක් අරගෙන ගියොත් ඒ අතින් වන නොමැති අතිබෙන කෙනෙකුගේ ඇඟට වසවිස නොයන්නේමය එලෙසින්ම චේතනා නැතිනම් ඔහු අතින් පව් නොවන්නේමය යෝ අපදුඨස්ස නරස්ස දුසති සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුඛුමෝ රජෝ පටිවාතං වකිතෝ කිසිවෙකුට වරදක් නැති පිරිසිදු නිමල සිත් ඇති යහපත් කෙනෙකු හට යමෙක් ද්වේෂයෙන් යුතුව විපතක් කළොත් ඔහු හට කැරකිලා එන්නේ තමා වෙත. සියුම් වූ දුහුවිල්ලක් දැමූ විට කැරකෙන සුළඟට එය ඔහු කරාමය යළිත් කැරකින්නේ. ගබ්බ මේකේ උපජ්ජන්ති නිරයන් පාපකම්මිනෝ සගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. ලොවෙහි ඇතිමික් මෙලෙසින් උපදින් නෝය මවකුස පවකරපු උදවිය නම් වැටි දුක් විඳති නිරයේ සුගති උපදින්නෝ. ලොවෙහි පින් කළ උදවියයි කෙලෙස් රහිතව සිටියෝ පිරිනිවී අති සුවසේ. න අන්තලික්හේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගති පදේසු යතාඨිතෝ මුච්චේය පාපකම්මා. අහසේ සිටියත් බැහැබේරෙන්නට මහසයුරේ මැද බැහැබේරෙන්නට කඳු මැද සිටියත් බැහැබේරෙන්නට සැඟවී ගොස් යම් තැනක මෙසේ පවින් මිදෙන්නට බැලුවත් කිසිසේ එබඳු තැනක් ලොව නැත්තේමයි. න අන්තලික්හේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගති පදේසු යථාඨිතං නපසහේත මච්චු. අහසේ සිටියත් බැහැබේරෙන්නට මහසයුරේ මෙද බැහැබේරෙන්නට කඳු මෙද සිටියත් බැහැබේරෙන්නට සැඟවී ගොස් යම් තැනක මෙසේ මරණින් මිදුමට බැලුවත් කිසිසේ එබඳු තැනක් ලොව නැත්තේමයි. දණ්ඩ වර්ගය. සබ්බේතසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමංකත්වා නහනෙය නඝාතයේ දඬුවම් විඳිනට බියවෙති සැමදෙන මරණය අභියස බියවෙති සැමදෙන උපමා කරගත යුතුය තමා ගැන හිරිහැරයක් නැසුමක් නොකෙරුව මැන සබ්බේතසන්ති දණ්ඩස්ස සබ්බේසං ජීවිතං පියං අත්තානං උපමං කත්වා නහනෙය නඝාතයේ දඬුවම් විඳිනට බියවෙති සැමදෙන තම ජීවිතයට ආසයි සැමදෙන උපමා කරගත යුතුය තමා ගැන හිරිහැරයක් නැසුමක් නොකෙරුව මැන සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානු පෙච්ඡසෝ න ලභතේ සුඛං සියලු සත්වයෝ මෙලොවෙහි සැප විඳින්ට කැමැත්තෝය තමාගේ සැප සොයන කෙනා හිංසා කළ විට අනුන්ට පරලොව ගිය විට කිසි කල සැපයක් නොම ලබන්නේය සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන නහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්ඡසෝ ලභතේ සුඛං සියලු සත්වයෝ මෙලොවෙහි සැප විඳින්ට කැමැත්තෝය තමාගේ සැප සොයන කෙනා හිංසා නොකරයි අනුන්ට පරලොව ගිය විට ඔහට යහපත් සැප ලැබෙන්නේය මාවෝච පරුසං කංචි බුත්තාපටිවදයුතං දුක්ඛාහි සාරම්භකථා පටිදණ්ඩා පුසේයුතං කාටවත්ම නපුරු වදන්නු කියා ඉන්න එහෙම වුනොත් ඒවි අනිත්‍යය බැනගන්න කෝලාහල ඇතිවෙන තන දුකමයි ඔන්න කරදරයට වැටෙන්නේ ඔබ බව දැනගන්න සචේ නේරේසියත්තානං කංසෝ උපහතෝ යථා ඒස පත්තෝ සිනිබානං සාරම්භෝති නවිජති ලෝහ බඳුන කැඩුනා වගේ නිහඬව ඉන්න තමන්ගේ වචනය වරදින් මුදවා ගන්න අවුලක් හට නොගන්න ලෙස සංසුන් වෙන්න සසරේ ඇති දැන ඔබ මේ නිවනට යන්න යථා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාඨේති ගෝචරං එවං ජරාච මච්චුච ආයුම් පාචින්ති පානිනං පහර දෙයි කෙවිටින් ගොපල්ලා තන බිමට ගවයා යවන්නට ජරා මරණද එලෙස බැටදී සතුන්ගේ ආයුෂ ගෙවන්නට අධ පාපානි කම්මානි කරං බාලෝ න බුද්ධති සේ කම්මේ දුම්මේ ධෝ අග්ගිදඩ්ඩෝව තප්පති අනුවනයා කරමින් සිටියත් පව් නැහැ කිසිදා වරදක් බව දන්නේ අනුවනයා පවලිනි හැදෙන්නේ ලැවගින්නක් සේ ඔහුව දවන්නේ යෝදන්ඩේන අදන්ඩේසු අපදුට්ඨේසු දුසති දසන්න මඤ්ඤතරං ථානං කිප්පමේව නිගච්ඡති දඬු මුගුරු නොමැති වූ මෙත් ගුණෙති රහතුන් හට යමෙක් දඬු මුගුරුගෙන වනසත්ද ඒ රහතුන් දුෂ්ට නැති සිතින් යුතු රහත් මුනිවරුන් දැක යම් කෙනෙක් දුෂ්ට වූ සිතින් පලිගන්නේද මේ කරුණු දහයින් එකක් වහා ඔවුන් වෙත පැමිණේ වේදනං පරුසං ජානින් සරීරස්සච භේදනං ගරුකං වාපි ආබාධං චිතක්ඛේපංව පාපුනේ සිරුරෙහි අටගන්නේය මහදුක් ඇති වේදනා කැදී වෙනසී යත්මයි ඔහුගේ හස්ත පාදයෝ භයානක වූ රෝගයන් හට පට ගන්නේය ඔහු තුල සිහි විකල් වීමෙන් වැළඳෙයි උමතු රෝගද රාජතුවා උපසගං අභක්ඛානංව දරුණං පරික්ඛයංව ඥාතිනං භුගානංව පභංගුරං දඬුවම් ලැබියුනට රජුන් උදහස් වීමෙන් දරුණු වූ අපරාධයන්හට හවුල් වී ඇති ඔවුන් නෑදෑයන්ද තමන්ගේ අහිමි වී යනු ඇත තමා සතු දේපල නැසී වැනැසී යනු ඇත අථවස්ස අගරානි අග්ගිඩාති පාවකෝ කායස්ස බේදා දුප්පඤ්ඤෝ නිරයංසෝ උපපජ්ජති තමාගේ ගේ දොර ගින්නෙන් දැවි අනු ඇත අනුවනයා එසේ මිය ගොස් නරකයෙහි උපදිනු ඇත නනාගචරියා නජටාන පංකා නානාසකා තන්දිලසායිකාවා රජෝච ජල්ලං උකුටිකප්පධානං සෝධෙන්ති මච්චං අවිතින්න කංකං පලක් නැතේ සිටියත් නිරුවත් වී ජටා මඩුලු බැඳත් සිත නැත්තේ පලක් නැතේ දත් මැලියම් තිබුණත් කුසගින්නේ සිටියත් සිත නැත්තේ පලක් නැතේ මඩ තවරා සිටියත් පලක් නැතේ උකුටියෙන් සිටියත් එතර නොවී සිටී විට ඔහු සැකයෙන් පිරිසිදු බව නැ ඇතිවන්නේ අලංකතෝ චේපි සමං චරිය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සභික්ඛු සොඳුරු අභරණවලින් සුසැදිව සිටි නමුත් හැසිරෙයිද දාමේ කෙලෙස් සංසිදුවාගෙන ඉඳුරන්ද දමනය කොට තිරව දහමෙහි පිහිටා උතුම් බඹසර හැසිරුණ හැම සතුන් වෙත මෙත පතුරා මුගුරු අතහැර වසනා යමෙක් වෙයි නම් හේ බ්‍රාහ්මණයෙක්මයි ශ්‍රමණයෙක්මයි භික්ෂුවක්මයි කිරි නිසේධෝපුරිසෝ කෝචිලෝකස්මින් විජ්ජති යෝ නින්දං අපබෝධති අසෝ භද්‍රෝ කසාමිව පවට ලැජ්ජාවෙන් යමෙක් දුරු කරයි නම් අකුසල් නින්දා ලබනු අකමැති කෙනෙක් සිහි උපදවාගෙන කස පහරකට අකමැති යහපත් අස්වයෙකුසේ අස්සෝ යථා භද්‍රෝ කසානි විට්ඨෝ ආතාපිනෝ සංවේගිනෝ භවාථ සද්ධාය සීලේන ච වීරියේන ච සමාධිනා ධම්ම විනිච්ඡයේන ච සම්පන්න විජාචරණපතිස්සතා පහසත දුක්ඛමිදං අනප්පකං ආජානීය අස්වයා පමාවත මත්වීමෙන් කස පහරකට ලක්වී වීරියම මතුවීමෙන් නැගී සිටිනායුරින් කෙලෙසුන් තවන වීරියෙන් කලකිරීමේ සසරට මැනවින් වඩව සදහම් මග සදහෙන් හා සීලයෙන් වීරියෙන් හා සමාධියෙන් දහම් විමසුම් නුවණින් මනවින් සිහිය පිටුවා අවබෝධයෙන් ලක්නුවනින් දහමේ දහසිරීමෙන් මේ මහා දුක් කඳ සදාටම අවසන් කරව උදකං හි නයන්ති නිතිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්ඡකා අතානං දමයන්ති සුබතා ඇල දොල කපනාය නිසිසේ ගෙන යති දිය දහරද රිසිසේ දවනා විට ගින්නෙන් සොඳසේ කෙලින් කරති ඊටඬු රිසිසේ ලීයෙහි ඇද ගුදහැර නිසිසේ තනති බඩුත් වඩුරිසිසේ සිල්ලෙත්තෝ දහමෙහි නිසිසේ හැසිර දිනති තමසිත රිසිසේ ජරා වර්ගය කුනු හාසෝ කිමානන්දෝ නිචං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපං නගවේසථ ඇයිද මෙහෙටි සිනහසින්නේ ඇයිද මෙතරම් සතුටු වන්නේ කෙලෙස් ගින්නෙන් දෙවි දෙවි සිට අන්ධකාරේ ගිලි ගිලි සිට තමාහට සිත සුවය සලසන ඇයිද පහනක් නොම සොයන්නේ පස්ස චිත්ත කතන් බිම්බන් අරුකායන් සමුසිතන් ආතුරන් බහුසංකප්පං යසනත්ථි ධුවං ඨිති මනවින් බලනු මනමය සොඳුරුව සරසා තිබුනි මෙය දැන්නව දොරින් අසුචි වැගිරේ ඇට නහර වැල් මතුවෙයි නොයෙක් රෝගින් ලෙඩවෙන මේ සිරුර ගැන මයිලොව බොහෝ මනහර දේසිතන්නේ සැබැවින්ම මේ සිරුරෙහි තිරසර කිසිත් නැත්තේ පරිජින්න මිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං භිජති පූති සන්දේහෝ මරණන්තං හි ජීවිතං දැන් ඉතින් මේ සිරුර දිරායත බලවත්සේ රෝදුක් උපදවා දෙන පවති කූඩුවක්සේ මොහොතකින් වෙනසෙන දොරටු නවයින් අසුචි වැගිරෙන මේ ජීවිතය මරණයෙන් බිඳි නැති වියන්නේ යානි මානි අපත්ථානි ආලාපුනේව සාරදේ කාපෝතකානි අඨිනි තානි දිස්වාන කරති පායන කාලේ වියලුනු ලබු කබල් ලෙසේ දිස්වේ හැම තැන විසිරිනු හිස් කබල් මෙසේ මේ මිනියට දිස්වන්නේ කොබෙයි පාටසේ මේ වාදක දෙක රාගය මතුනේ කෙසේ ආඨීනං නගරං කතං මන්සලෝ හිතලේපනං යත්ථ ජරාච මච්චුච මානෝ මක්කෝච ඔහිතු ඇටවලින් ගොඩනගා තිබෙනා ලේමසින් උපදමා තිබෙනා වැටෙන ලෙස අටවලා තිබෙනා නගරයකි මේ සිරුර පෙනෙනා එතනමයි දිරදිරා යන්නෙතින් එතනමයි මෙරි මෙරි යන්නෙතින් එතනමයි මානය වැඩෙන්නෙතින් එතනමයි ගුණමකුකමත් තිබෙන්නේ ජීරන්ති වේරාජ රථා සුචිතා අතෝ ශරීරම්පි ජරං උපේති සතං ච ධම්මෝ න ජරං උපේති සන්තෝ හවේ සබ්භි පවේද යන්ති ඉතා ලස්සනට සැරසු රාජරථයයි දිරාපත් වී කොයිතරම් සැරසුව නමුත් සිරුරයයි එලෙසින් දිරාගෙන එනමුදු සත්පුරුෂයන්ගේ ගුණදහම් නොදිරයි එලෙසින් සැබැවින්ම උතුම් මුනිවරු එයයි ලොවහට පහදා දෙන්නේ අපසුතයන් පුරිසෝ බලිවද්දෝ ජීරති මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්ස නවද්ධති අල්ප දැනුමෙති මිනිසා දිරායයි ගවයි කුලෙසින් වැඩෙනා නමුත් ඇඟපත නුවන නොවැඩෙයි ඔහුට එලෙසින් අනේක ජාති සංසාරං සන්ධාවිසං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛාජාති පුනප්පුනං ඉපදෙමින් නොයෙක් අයුරින් සරිසරා දුස්සසරේ බොහෝ දුක් විඳිමින් සොය සොයා ගියෙමි මං සසර ගත මේ නිවස සදන්නේ කවුදයි කියා යලි යලි ඉපදීම නම් ලොවෙහි ඇති දුකක්මය ගහකාරක දිඨෝසි පුනගේහං නකාසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානං ඛය මජ්ජගා සසර ගත නිවස තනනා අවිද්‍යාව නම් වූ වඩුවා හොඳින් මම දැක ගත්තෙමි නැවත ඔබ හට නම් මේ නිවස කිසිදා යලි තනන්නට නොදෙමි ගෙටගත් සියලු ලී දඬු එක් කරන කැණි මඩලද සියලු දේ සිඳ දැමුවෙමි එනිසාම මේ සිත දැන් සංස්කාර රහිත විය ගෙවි ගියේය තණ්හාව ආචාරිත්වා බ්‍රහ්මචරියං ආලාද්ධා යොබ්බනිධානං ජින්න කොංචාව ජායන්ති කීන මාච්චේව පල්ලලි තරුණ මැදුම් හෝ මහලු වියදි හෝ නිවන් මගෙහි ඇසිරුනේ නැත්නම් යොවුන් වියේ නැනවිරිය යොදමින් ධනයක් හෝ ඉපදුවේ නැක්නම් මසුන් නොමැති මඩවගුරක් අභියස සිටින දිරාගිය කොකෙකු ලෙසින් ඔහුද ඈත බලමින් ඉන්නේ ආචාරිත්වා බ්‍රහ්මචරියං ආලාද්ධා යොබ්බනිධානං සින්ති චාපාතිඛිතාව පුරාණානි අනුත්තුනං තරුණ මැදුම් හෝ මහලු වියදි හෝ නිවන් මාගෙහි ඇසිරුනේ නැත්නම් යොන් වියේ නැන වීරිය යොදමින් ධනයක් හෝ ඉපදුවේ නැත්නම් අතීතයේ කාබීතුටු හැටි සිතමින් හි පසුතැවෙමින්නේ වැටුණු තැනම දිරමින් පස්වී යන ඊතලයක් සේ වෙනසින්නේ අත් වර්ගය අත්තානං චේ පියං ජනඤා රක්ඛේනං සුරක්ඛිතං තින්න මඤ්ඤතරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ ඉදින් තමාට තමන්ව ප්‍රියනම් තමන්ව රැකගත යුතුමයි මැනවින් බාල තරුණ හා මහලු වයස යන තුන් කාලින් එක් කාලයකදී හෝ අකුසල් දුරුකොට කුසල් වඩාගෙන නුවණැත්තා රැකගන්නේ තමාවයි අත්තාන මේව පඨමං පති රූපේ නිවේසයේ අධඤ්ඤ මනුසාසෙය නඛිලිස්සෙය පණ්ඩිතෝ පළමුවෙන්ම තමන්වමයි ගුණයෙහි පිහිටිය යුත්තේ. ඉන් පසුවයි අන් අය හට අවවාදය කළ යුත්තේ. මේ අයුරින් නුවණැත්තා කටයුතු කරනා විටදී නින්දා ලැබෙනා විලසට නැත කිලුටක් සිදුවන්නේ. අත්තානං චේ තථාකෛරා යථඤ්ඤ මනුසාසති සුදන්තෝ වත ධම්මේත. අත්තාහි කිරදුද්දමෝ අනුන්ට උපදෙස් දෙන්නට යන්නේ යම් විලසකින්ද තමා හොඳින්නේ උපදෙස් අනුවම කටයුතු කරයිද. අනුන්ට දෙන උපදේශෙන් දමනය වෙයි නම් තමන්ද තමාව දමනය කිරීම දුකසේ කළ යුතු දෙයක්ය. අත්තාහි අත්තනෝනාථෝ කෝහි නාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාථං ලබති දුල්ලභං. තමා පමණයි තමා හට නිසි පිහිට රැකවරණය සදන්නේ. ලොවේ උත්තම පිහිට ලෙසින් වෙන කෙනෙක් කොහොමද කරන්නේ. දැමුණු සිතකින් දහම් මග යන තමාමයි ඒ දෙය කරන්නේ. ඉතා දුර්ලභ පිහිට නිවනය තමාමයි එය ලබාගන්නේ. අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං අභිමන්තති දුම්මේධං. වජිරං වස්මමයං මනින් තමා විසින් කළ පාපය තමා තුලයි හටගත්තේ. තමා තුලම උපන්න එය තමාවමයි වනසන්නේ. දැඩි වූ දියමන්තියකින් මැණිකක් වනසන ලෙසිනේ. අනුවන ජනයා වෙනසේ නිරයට වැටිමින් දුකසේ. යස්ස අච්ඡන්ත දුස්සීලං මාලුවා සාලමිවෝදතං කරෝතිසෝ තතත්තානං. යථානං ඉච්ඡති දිසෝ මාලුවා වැලවෙලි ගිය සල්ගසක් වෙනසෙන ලෙස දුසිල්ලු පවිතු ජනයා වෙනසින්නේ ඒ ලෙස තමාගේ දුසිල් බව වනසා තමයි යාපත අපායි වැටුණු විට තමා එය කළ බවයි දන්නේ සුඛරානි අසාධුනි අතනෝ අහිතානිච යං වේ හිතංච සාධුංච තං වේ පරම දුක්ඛරං තමාහට දුක විපත සලසන දෙකරන්නට ඉතා පහසුය සිත සුවය දෙන දෙකරන්නට ඉතා දුෂ්කරමයි කෙනෙකුට යෝ සාසනං අරහතං අරියානං ධම්ම ජීවිනං පටික්ඛෝ සති දුම්මේධෝ දිඨින් නිස්සාය පාපිකං ඵලානි කඨකසීව අත්ගඤ්ඤාය ඵල්ලති යමෙක් මිස දිටු පවිටු මතයක දැඩිව එල්ලී ලාමකව සිට රහත් මුනි උතුමන්ගේ දහමට දහම තුල හික්මනා දිවියට හානි කෙරුමට වෙහෙසගත් විට නැගී උණ ගොබයක් ගසින් විත් උණ ගසම වනසනා විලසට තමාමයි වෙනසිලා අතනාව කතන් පාපං අතනා සංකිලිසති අතනා අකතන් පාපං අතනාව විසුද්ධති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ තමා කිලුටු වී යන්නේ තමන් කරපු පව් නිසයි එලෙසින් පිරිසිදුවන්නේ ඒ පව් නොකරපු නිසයි පිරිසිදු බව හා කිලුටද තම තමන්ට සතු දෙයක් ය වෙනත් කෙනෙක් තව කෙනෙකුට කිලුටක් හෝ පිරිසිදු බව සලසාලන්නට නොහැකිය අත්තදත්තං පරත්ථේන බහුනාපි නහපයේ අත්තදත්තමභිඤ්ඤාය සදත්ත පසුතෝසියා අනුන්ගේ යහපත උදෙසා බොහෝ දේ කෙරුමට ඇතත් තමන්ගේ යහපත කිසිවිට අතපසු නොකරගන්නේ. තමාගේ යහපත සලසා අනුන්ගේ යහපත කිරීම නුවණැත්තන්ගේ වැඩක්ය. ලෝක වර්ගය හීනං ධම්මං නසේවේය පමාදේන නසංවසේ මිච්ඡාදිට්ඨින් නසේවේය නාසියා ලෝකවද්ධනෝ ලාමක පස්කම් සුවයට ඇල්මක් නම් නොකළ යුතුය. පමාවිමින් නොමගට යන දෙයහා එක් නොවිය යුතුය. මිසදිටු මතයක් කිසිදා සිතකට ඉඩ නොදිය යුතුය. දුක වැඩිනා ලෝකයකට කිසිදින ඉඩ නොදිය යුතුය. උද්දිට්ඨේනප්පමාජ්ජේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති. අස්මින් ලෝකේ පරම් හිච අලසින් නොසිත වෙරවීරිය ගත යුතුය. පමානොවී දහමෙහි හැසිරිය යුතුය. යහපත් ගුණ දහම් තුල ගත කළ යුතුය. එලෙසින් දහමෙහි හැසිරින්නේ නම් මෙලොවෙහි හා පරලොවෙහිද එකසේ සුවසේ හේ සැතපෙන්නේ. ධම්මං චරේ සුචරිතං නනං දුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති. අස්මින් ලෝකේ පරම් හිච යහපත් ගුණ දහම් තුල ගත කළ යුතුය. දුසිරිත් නුගුණකට ඉඩ නොමදිය යුතුය. එලෙසින් දහමෙහි හැසිරෙන්නේ නම් මෙලොවෙහි හා පරලොවෙහිද එකසේ සුවසේ හේ සැතපෙන්නේ. යථා බුබුලකං පස්සේ යථා පස්සේ මරීචිකං එවං ලෝකං අවේඛන්තං. මච්චුරාජා නපසති නැසියන් දිය බුබුල විලසින් ජීවිතේ ඇති තතු දකින්නේ. නැසියන් මිරිගුවක් විලසින් ජීවිතේ විමසා බලන්නේ. මුළු ලොවම මේ ලෙසින් පෙනෙන විට මාරයා හට ඔහුව නොපෙනේ. ඒත පස්සතිමං ලෝකං චිත්තං රාජරථූපමං යත්ථ බාලා විසීදන්ති නත්ථි සංඝෝ විජානතං ඇවිත් බලන විට මෙහිස් ලෝකය සරසු රජුගේ රියවැන්නේ අනුවන ජනයා එයින් මුලාවී සෝක දුකින් විලිලා ඉන්නේ. එනමුදු මෙහි ඇති තතු දකිනා විට සියලු බැඳුම් දුරුයි යන්නේ. යෝච පුබ්බේ පමාජිත්වා පච්ඡාසෝ නපමාජ්ජති සෝයිමං ලෝකං පභාසිති අභාමුතෝ චන්දිමා. යමික් පමාවී සිටිමින් වැඩ බහුලව සිටිය නමුත් නොපමාවේ අනුසස් දැන පසුව නිවන් මග යයි නම් වලාකුලින් මිදුණු සඳක් අහසෙහි බබලන විලසින් අවිදු අඳුර ඇති මෙලොවේ නුවණින් හේ බබලන්නේ. යස්ස පාප කතං කම්මං කුසලේන පිටියති සෝ ඉමං ලෝකං පභාසෙති අභාමුතෝ චන්දිමා. යමෙකු අතින් කළ පව්කම් වැසෙනා විට කුසල් බලෙන් වලාකුලින් මිදුණු සඳක් අහසෙහි බබලන විලසින් අවිදු අඳුර ඇති මෙලොවේ නුවණින් හේ බබලන්නේ. අන්ධභූතෝ අයං ලෝකෝ තනුකෙත්ථ විපස්සති සකුන්තෝ ජාලමුත්තුව අපෝ සග්ගාය ගච්ඡති. මේ ලෝකයේ බොහෝ දෙන නුවණසින්තොර අන්ධයන්සේ සැබෑතතු නොදැනයි වසන්නේ ටික දෙනයි විදසුන් වඩන්නේ. දැලෙන් ගැලවී ඉගිලිලා යන කුරුල්ලන්සේ ටික දෙනයි මෙයින් මතු සුගතියට යන්නේ. හංසාදිච්ච පථේ යන්ති ආකාසේ යන්ති ඉද්ධියා නියන්ති ධීරා ලෝකම්හා जित्वा मारं सवाहिनिं हंसयो यति आसगमने पियाबागिन निदासे इरिधिमत् रातुं देलेसिं वडितियासे निदासे परदवा सेनाव एति मरु दामग तुल नुवन मोरा किलेस नदी ननवतुन मिदी अति मे लोगयेन एकं धम्मं अतीतस मुसावादिस जन्तुनो वितिन्न परलोकस नाति पापं अकारियं सबे बसं पवसीम मिलोए एकम दाम की सपत सदना एहेत बोरु बस दोडन मिनिसा परलो वेही यापत दवानसा नुकल है की पाप यक ओहट नोमेते मय नवे कदरिया देवलोकं वजन्ति बाला हवे नपसंसन्ति दानं धीरोच दानं अनुमोदमानो तेनेव सोति सुखी परत सबविन मेलुवे अमिक लोभ कमिन कल गेवत्द ए आय किसीदा परलोव देवलोव गमनक नोयात्य असत पुरुष आय किसीदा दानय पैस सुम नो करती दानय अनुमोदनवन नुवनति यह पत मिनिसा ए तुलिनिम सपवत वी परलोव सुगतियत मयाई पाथव्या एक राज्येन सगस गमनेन वा सब लोकाधिपत्येन सुतापत्ति फलं वरं एक पियवर किं देवलोव गियत उतुम नेते सियलु लोवट राजिक उनत एयत उतुम नेते एहमतम वडा उतुम सुवान पल एते निवन मगट बस गन्ना दामाई मोहु देखे बुद्ध वर्गय यस जितं नाव जीयति जितमस्स नो याति कोचि लोके तं बुद्ध मनंत गोचरं अपादं केन पदेन निसत बुद्ध केनिक लोव දිනාගත් විට පෙරදුමක් කළ නොහැක කිසිවිට මොනිඳුලත් ජය තිරය හැම විට හඹා ඇවිදින් පලක් නැතිකොට මහනුවනින් තිලෙන මොනිඳුට කෙලෙස් නැති ගමනකින් යුතු විට රවට්ටන්නේ මොනිඳු කෙලෙසට යස්සජාලිනි විසත්තිකා තන්හානත්ති කොහින්ච